It's the blue seed is trouble, all is trouble. Not that one. No? Not that one, no. No. This is Greece. G-R-E-E-C-E, Greece. A Greece. Yeah, you know, cycle shop put Greece. Yeah. Same. Yeah. You take me. Okay, righto. Listen. Tum pasaye. Very good. You muskraye. Yeah, very goody. Tumne na jaane kya sapne dikhaye. Sapne, dream, this dream. Ab to mera dil, my heart, darling, my heart. Jaage na sota hai. What is sota hai, I don't know. Kya karu hai? Kuch hota hai. I know that word. Kya karu hai? Kya karu hai? Kuch hota hai. You sing very good. I will take you to Greece. No problem. You married? No married. No. In Sri Lanka today, people marry 2 times, 3 times. No problem. No problem. Yeah. Okay. But I don't marry. Okay, same Greece. Greece. Money. Yeah, Greece, too much. Money, sleeping. Money. You like Greece. Must like be money. Greece. Yeah. Money. But you know, before. Your husband. No. Have a little bit. Your husband. Husband have. Ito kada matamonado inni ako. Matamonado inni. Matamonado inni. No husband. No husband. Greece yan, Greece. Marinang Greece. අත මිට කාසිපන හිතගෙන දිව ලෝකෙ මවන්න මල වගේ කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවන්න ඔනි ඩාන්ස් එකක් තමයි මට බයයි මේක ගැරෙන්නේ කියලා අම්මුඩි ලොක අම්මුඩි නගන්නවත් දෙන්නේ මේ මිනිස්සු කෝමල හිනාවයි මට ලැජ්ජයි මනමාලි ඔබ මටම තමයි ඔබින්නේ සීතල කතාවයි කෝමල හිනාවයි රත්තරනේ අතමිට කාසි පන ඔබ හැදි දියනවනම් හිතගෙන දිව ලෝකෙ මවන්නම් ඩාලින් ඔයා මට ආදරෙනම් මල වගේ කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවන්නම් අතමිට කාසි පන ඔබ හැදි හිතගෙන දිව ලෝකෙ මවන්නම් ආහා ඔයා මට ආදරෙනම් මල වගේ කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවන්නම් ඔයා මේක ගැලෙව්වනේ මන්දි ඇයි මෙන්න මේක ගැලවුණා මේක දැන් හරි ගස්සන්න බෑ මට මේ අපුඩි ගහන්න ගැටි අපුඩි ගහන්න රීවගේ පිල් විදහා නටන්නේ රජසැප පරාදයි මට හරි විනෝදයි රත්තරනේ අතමිට කාසි පන හොඳ හැටි තියනවනම් හිතගෙන දිව්‍ය ලෝකෙ මවන්නම් කුකු පැටියා ඔයා මට ආදරෙනම් මල වගේ කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවන්නම් ආහා අතමිට කාසි පන හොඳ හැටි තියනවනම් හිතගෙන දිව්‍ය ලෝකෙ මවන්නම් ජාති ඔයා මට ආදරෙන්න මල වගේ කරේබියන් හෙලිකොප්ටරේ වගේ දුවන්න හෙලිකොප්ටරේ වගේ දුවන්න හෙලිකොප්ටරේ වගේ දුවන්න